දැන් මේ අයවැයේදී තමුන්නාසලා කියනවා නිලැඳුම් ගැන 321 වෙනි වගන්තිය කියනවා හිටපු ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් හඳුන්වා දෙන ලැබූ පාසයන් නිලැඳුම් වැඩසටහන දේශපාලන මැදිහත් වීම නිසා දැන් පිරිහීමට ලක්ව තිබෙනවා. දැන් මේ නිලැඳුම් වැඩසටහනේ දේශපාලන මැදිහත් වීම තිබෙන්නේ කොතනද? ඒ ගන්න ශිෂ්‍යයන්ගේ දේශපාලන මැදිහත් වීමක් නේ, බෙදෙන ගුරුවරුන්ගේ දේශපාලන මැදිහත් වීමක් නේ, බෙදෙන විදුහල්පතිතුමාගේ දේශපාලන මැදිහත් වීමක් නේ. එහෙමනම් ගරු අමාත්‍යතුමනි, දේශපාලන මැදිහත් වීම තිබෙන්න ඕන එක්කෝ රෙදි මිලදී ගැනීමේදී, රෙදි මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී, එහෙම නැත්නම් ඒ දේශපාලන උත්සවයක් කරගන්නවා නම් ඒ බෙදා දීමේ නිර උත්සවය. නමුත් මේ දේශපාලක්ෂයන් කරන වැරද්දට දේශපාලන මැදිහත් වීම කියලා තමුන්නාසිර සඳහන් කරලා මොකද්ද කරන්නේ? ඒ වැරද්දේ දඬුවම් විඳිනවා තියෙන අද ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට.